Buddhaṃ Buddhaṃ Buddhaṃ Vande Dhammaṃ Dhammaṃ Dhammaṃ Vande Sanghaṃ Sanghaṃ Sanghaṃ Vande Buddhaṃ Dhammaṃ Sanghaṃ Vande පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ ඨපෙන්්වා ගෞරවනීය හාමුදුරන් වහන්සේලගේ නමස්කාරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි උඩුකාව සමරුවේ මුදලින්දාරාම විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනයි අදත් මේ 2025 වර්ෂයේහි අවසන් පුන් පොහෝ දිනේ විදියට උඳුවා පොහෝ දින හිමිදිරි පාන්දර විහාරස්ථානයට ඇවිදෙලා ඔබ මේ සීල සමාදන් වෙලා ඉන්නේ. ගතව මාසිකීපය තුල අප විශේෂයෙන්ම මේ වැඩසටහන තුලදී බලාපොරොත්තු වුණේ භාවනාව පිළිබඳව හැඳින්වීමක් කරලා ඒ අපේ ජීවිතයට පුහුණු කරන විදිය ගැන මෙහිදී අප පුහුණුවක් වුණා. ඒ ඔබේ ජීවිතයට කිසියම් විදියක ආධ්‍යාත්මික සැනසීම මානසික සුවය සලසා ගන්නට උපකාරයක් වේ යන හැඟීමෙන් අද විශේෂයෙන්ම ඔබ මේ සිල් සමාදන් වල ඉන්නේ අපේ රටට මහත් වූ ව්‍යසනයක් පත්වෙච්ච අවස්ථාවක බොහෝ දෙනෙකුට ජීවිත හිමි වෙලා ඇතැම් අයට සිය නිවාස දේපල අහිමි වෙලා සමහර අයට ඥාතීන් අහිමි වෙලා උන් හිට තැන් අහිමි වෙච්ච මොහොතකයි අද අප මේ වගේ කිසියම් විදිහෙහි සැනසීමකට පත් වෙලා මේ දහම අප පිළිපදින මට්ටමට ඉන්නේ. මේ වැඩසටහන තුලදී අප විශේෂයෙන් මෙවැනි අවස්ථාවක අපේ හිත ඇති කරගත යුතු මානසිකත්වයේ පිළිබඳව අවධානය යොමු කරලා මෛත්‍රිය පදනම් කරගත්තු මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ දියුණු කරලන්නටයි මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ. ඒ වගේම ආනාපාන සති භාවනාව මූලික කරගෙන අපේ හුස්ම පිළිබඳව අවධානය යොමු කරලා ඒ තුලින් අපේ සිහිය නුවණ දිනු කරගන්නටත් බලාපොරොත්තු වෙනවා. මෛත්‍රී භාවනා වැඩීමෙන් බලාපොරොත්තු වන්නේ ලෝකයේ පිළිබඳව අපේ හිතේ කිසියම් විදියෙ අමනාපයක් විරසක බවක් තියෙනවා නම් ඒ දුරු කරගෙන හිතේ නීවරණ යටපත් කරලා කුසල චේතනා ඉස්මතු කරගෙන මානව දයාවෙන් සත්ව කරුණාවෙන් ලෝකයේ දෙස බලන්න පුළුවන් ඉදී හිතක් හදාගන්න එක. ඒ වගේම කරුණා භාවනාවෙන් සිදු කරන්නේ ලෝකයට කිසියම් හිංසාවක් කිරීමට අදහසක් තියෙනවා නම් අන්නේ සිතවිල්ල දුරු කරගෙන අප අනිත් අයගේ දුක දැකලා හදවත කම්පා වෙන ස්වභාවය. මුදිතා ගුණයෙන් සිදු කරන්නේ ලෝකයට යහපතක් වෙන අවස්ථාවකදී අපේ හිතේ ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා නම් අන්නේ සිතවිල්ල දුරු කරගෙන අනිත් අයගේ යහපත මගේම යහපත සතුට විදියට දැකලා ඒ ගැන සතුටටපත් වීම. උපේක්ෂාවෙන් සිදු කරන්නේ මදහස් සිතක් ඇති කරගන්න එක. ජීවිතය ගැන, ලෝකය ගැන, සසර ගැන, අප සිදු කරන කර්මය ගැන අවබෝධයක් වැටහීමක් ඇති කරගෙන හිත ඇති කරගන්නා වූ මදහත් බව. මෙවැනි මහත් වූ වසනයකදී අපට පේනතුනේ මේ සිතිවිලි හතරම දිනු කරගන්නට පුළුවන්. මෛත්‍රිය දිනු කරන්න පුළුවන්. අපට කරුණාව දිනු කරන්න පුළුවන්. මුදිතා ගුණය දිනු කරන්න පුළුවන්. උපේක්ෂාව දිනු කරන්න පුළුවන්. ඒ වගේම අපේ ජීවිතය හා සම්බන්ධව ඊටාම ළඟින් අපට බද්ධව තියෙන අපේ හුස්ම ගැන අවධානය යොමු කරගෙන සිහිය නුවණ දිනු කරගන්න විදිහේ මානසිකත්වයක් අපට ඇති කරගන්න පුළුවන්. අද අප වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කරුණු සම්පූර්ණ කරගන්නට. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ලෞකික වශයෙන් අපට අපේ හිත පින තුල ලෞකික කුසලයේ තුල දිනු කරගත හැකි ඉහළම ක්‍රමයේ විදියට මෛත්‍රී භාවනාව දිනු කිරීම. සම්බේ සත්තා බවඳ සුඛිතත්තා කියලා ලෝවෙස්සෙන හැම දෙනාම අපේම ඥාතීන් අපේම දරුවන් විදියට බලන්න පුළුවන් හිතක් හදවතක් ඇති කර ගැනීම. ඒ වගේම කරුණා භාවනාවෙන් සිදු කරන්නේ ලෝකයේ ආපත්‍යල ඉන්න දුක පිළිබඳව සානුකම්පිත බවක් ඇති කරගෙන සහකම්පනයක් ඇති කරගෙන එය දුකෙන් මුදවාලීමට දරන උත්සාහය. මුදිතා ගුණයෙන් ලෝකයාගේ යහපත ගැන සතුටු වීම සහ උපේක්ෂාවෙන් මැදහත් සිතක් ඇති කර ගැනීම. අද අප මේ වැඩසටහන තුළින් එය සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. පින්තුනි, මේ වගේ වසනයක් හැමිනේච්ච අවස්ථාවකදී අපේ හිත කොහොමද පවත්වා ගන්න ඕනේ කියන එක ධර්මානුකූලව අප කල්පනා කරන්න ඕන. එකාතකින් අපේ සිතිවිලි යහපත් කරගන්නට ඕන. ඒකට අපි කියනවා මෙත්තා සාගත මනෝ කර්මය කියලා. ඒ වගේම අපේ වචනය අප මෛත්‍රිය සමග මුසු කරගන්නට ඕන. ඒකට කියනවා මෙත්තා සාගත වචී කර්මය කියලා. ඒ වගේම ඒ මෛත්‍රී සිතින් මෛත්‍රී වචනේ යුක්තව අපේ ක්‍රියාවල් අපි කායිකව කරන දේවල් යහපත්ව සිද්ධ කිරීම මෙත්තා සාගත කාය කර්මය. මෙන්න මේ තුනම මේ මොහොතේ අප දිනු කරගන්නට ඕන. මිනිසුන්ට සත්‍යයන්ට ඇති වෙලා තියෙන මේ මහත් වූ විපත පිළිබඳව අපේ හිතේ මෛත්‍රිය දිනු කරගන්නට ඕන. ඒ මෛත්‍රිය පාදක කරගෙනම අපි වචනෙන් සාමාන්‍යයෙන් අපි ගම්වල අනේ අපොයි කීමේ ඉඳන් අපට වචනෙන් එයට දෙන්න පුළුවන් ධෛර්යයක් උපකාරයක් සහ උපදේශනයක් පුළුවන් නම් අන්නේ කප කරන්නට ඕන. අනිත් පැත්තෙන් මෙත්තා සාගත කාය කර්ම විදියට ඒ දුකටපත් වෙලින් ඇයට ඔබට කිසියම් විදියක ශ්‍රමයෙන් උදව්වක් කරන්න පුළුවන් නම් වතුර බෝතලයකින් හරි උදව්වක් කරන්න පුළුවන් නම් සුළු මුදලකින් හරි උපකාරයක් කරන්න පුළුවන් නම් එවැනි කෙනෙක් ඔබේ ගෙදර තියාගන්න පුළුවන් නම් අන්නේ දේ හරි අපි කරන්නට ඕන. එතන ඉඳන් එවැනි කෙනෙකුට ඔබට ගයක් හදන එකට උදව්වක් කරන්න පුළුවන් නම් ඉඩමක් ගන්න එකට උදව්වක් කරන්න පුළුවන් නම් ගයක් හදලා දෙන්න පුළුවන් නම් අන්නේ මට්ටම දක්වාම අප මේ මෛත්‍රී සිතිවිල්ල දිනු වෙනට ඕන. ඒ වගේම පිනතුනි මේ යථාර්ථයේ තේරුම් අරගෙන අපේ ජීවිතයේ අනාගත ඉරණම මේ හරහා අප දකින්නට ඕන. ලෝකයේ බොහෝ දෙනාට මේ වගේ උවදුරු වෙනව පිනතුනි. මේක එක රටකට එක ප්‍රදේශයකට එක ජාතියකට විතරක් උරුම වෙච්ච දෙයක් නෙවෙයි. මේක මේ ලෝකේ ඉන්න බොහෝ දෙනාට ජීවිතේ නොයෙක් අවස්ථාවල මුහුණ දෙන්න සිදුවෙන කාරණා මේවා. ස්වාභාවික උපද්දරව, ලෙඩ දුක්, වසංගත රෝග, යුද්ධ, සාගත මේ වගේ කරුණු වලට අපට විටින් විට මුහුණ දෙන්න සිද වෙනවා. ඒක පිනතුනි සාමාන්‍ය කුඩා රටකට දුප්පත් රටකට විතරක් නෙවෙයි ලෝකයේ දියුණුම රටවලටත් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. අද මා මේ බණ කියන රට ලෝකයේ ඉහළම රටක් පිනතුනි. ඉහළම රටක ඉහළම ජනපදයක ඉහළම නගරයක ඉඳගෙනයි මා ඔබට මේ ධර්ම දේශනා කරන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ප්‍රදේශය බොහොම සුරක්ෂිත ප්‍රදේශයක් කියලා. පිනතුනි කොච්චර දියුණු වුණත් කොච්චර තාක්ෂණයෙන් ඉහළ මට්ටමේ තිබුණත් කොයිතරම් ධනවත් අය හිටියත් කොච්චර නවීන උපකරණ තිබුණත් මේ අප ඉන්න ප්‍රදේශයේ ලෝකයේ තියෙන බොහෝ ස්වාභාවික උපද්‍රවවල තියෙන ස්ථානයක්. නිතරම භූමිකම්ප ඇතිවන ස්ථානයක්. මහා ලැව් ගිනි ඇතිවන ස්ථානයක්. ඔබට මතක ඇති මීට වසරකට වගේ කලින් ලොස් ඇන්ජලිස් ප්‍රදේශයේ ඇතිවෙච්ච මහා ගින්න. ඒ ගින්නට මහා හුළඟක් මුසු වෙලා එක මොහොතින් මුළු නගර පිටින් ගිනිබත් වුණා. පින්නතුනි මේ වගේ තත්ත්වයන්ට අප මුහුණ දෙනවා. ස්වාභාවික උපද්දරව භූමිකම්පා, මහා වැසි, මහා කුණාටු, සුලිසුලන්, හිම කඳු වැටීම්, ගිනි කඳු, මේ බොහෝ දේවල් ලෝකේ තැනින් තැන තියෙනවා. කලින් කාලට අපට මේවට මුහුණ දෙන සිද්ධ වෙනවා. ඒ ස්වාභාවික උපද්දරව එහෙම එකපස්සකින් තියෙන මොහොතක අනිත් පැත්තේ මිනිසා විසින්ම සිදු කරන දේවල් වලින් මහා යුද්ධ ආදියෙන් ලෝකයට හානි සිද්ධ වෙනවා. අනිත් අතින් වසංගත රෝග ආදියෙන් ලෝකයට මහත් වූ විපත් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි, මහා සාගත වැනි කාලවල ආහාර නැතිවීම ආදියෙන් මිනිස්සු දුකටපත් වෙනවා. මේක ලෝකයේ අතීතයේ පටන් වර්තමානයේ දක්වාත් අනාගතයේ විටින් විට අපට මුහුණ දෙන්න සිදු වෙන අවස්ථා. මෙන්න මේ ස්වභාවයේ පින්වතුනි අප කලින්ම හිතලා තියනට ඕන. බොහෝ විට අප හිතන්නේ වෙනත් කෙනෙකුට දුක කරදරයක් එනකොට ඒක ඒ ඇට වෙන්න පුළුවන්, නමුත් අපට ඒක වෙන්නේ නැහැ. අපට හැර අනිත් ඕන කෙනෙකුට ඒක වෙන්න පුළුවන් කියන හැඟීමයි ඔබට පැමිණ හිතෙන්නේ. නමුත් පින්වතුනි, වෙනත් කෙනෙකුට දෙයක් වෙච්ච අවස්ථාවකදී ලෙඩවීමක්, මහලු වීමක්, මරණයක්, ප්‍රිය විප්‍රයෝගයක්, දේපල හානියක්, මේ දේවල් පින්නතුනි ධර්මය තුළ සඳහන් කරන්නේ දේව දූතයන් විදියට. දෙවියන් විසින් අපට අනාගතය ගැන අනතුරු ඇඟවීමට එවන දූතයන් විදියටයි මේ කාරණා ධර්මය තුළ සඳහන් කරන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාරණා නිතර මෙනෙහි කරන්න කියලා. මම ලෙඩ වෙන කෙනෙක්, මහලු වෙන කෙනෙක්, මරණයට පත්වන කෙනෙක්, මට ප්‍රියමනාප මා කැමති දේවල් වලින් මට ඕන වෙලාවක වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා, ඒව මට අහිමි වෙනවා කියන කාරණය. ස්ත්‍රී, පුරුෂ, ගිහි, පැවිදි අප හැම දෙනෙක්ම නිතරම සිහි කළ යුතු කාරණා විදියට ධර්මය තුළ සඳහන් කරනවා. ඇයි මේ දේවල් සිහි කරන්න පින්නතුනි? මේ දේවල් සිහි කරනකොට අප එකාතකින් එවැනි අනතුරක් සිද්ධ වෙච්ච අනිත් කෙනා ගැන සානුකම්පිතව අපි බලනවා. අනිත් අතින් අපටත් මෙවැනි අනතුරක් වෙන්න පුළුවන් කියන හැඟීම ඇති කරගෙන ඒ සඳහා අප මානසිකව කලින්ම සූදානම් වෙනවා. ආධ්‍යාත්මික දියුණුවක් අප ඇති කරගන්නවා. මෙන්න මේ අංශ දෙකම අපේ ජීවිතය තුළ සිදුවන්නට ඕන. මේ ජාතික වෙසණිය සිද්ධ වෙච්ච මොහොතේ පටන් අපේ රටේ බොහෝ දෙනෙක් ඒ සඳහා පිහිට වුණා. ඔබත් මේ වන විටත් පිහිට වෙච්ච අය, අනිත් ඇට උපකාර කරමින් ඉන්න අය. අන්නේ සිතුවිලි මාත්‍රයක් හරි ඇති කරගත්තනම් ඒ කාරණය තවදුරටත් ඔබ දිනු කරගන්නට ඕන. ඒ වගේම පින්නතුනි, ඔබේ මගේ ජීවිතය තුළ ඕනම වෙලාවක මේ වගේ ස්වාභාවික උපද්දරයක්, මහා වැස්සකින්, භූමිකම්පාවකින්, සුනාමි වගේ උදුරකින්, ගින්නකින්, ලෙඩ රෝගයකින්, වසංගත රෝගයකින්, යුද්ධයකින්, හෝ වෙනත් අප නොසිතූ දෙයකින් අපේ දේපළවලට, අපේ ජීවිතවලට, අපේ ඥාතීන්ට ඕනම වෙලාවක මෙවැනි විපතක් සිදුවී හැකි බව මොහොතක් හරි අප සිතලා තියනට ඕන. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිතර නිතරම හිතන්න කියලා පිනතුනි. අන්නේ ගැන අප හිතනවා නම් ඒකෙන් අපි ජීවිතයේ දුකක් පසුතැවිල්ලක් නෙවෙයි ඇති කරගන්නේ. අප ජීවිතයේ වඩාත්ම දිනු විය හැකි අංශ වලින් හැකි හැම අංශකින්ම අප දිනු වෙන උත්සාහ කරනවා. ගිහි අය හැටියට ඔබ විශේෂයෙන්ම අධ්‍යාපනයෙන් දිනු වෙන්නට ඕන, ආර්ථිකයෙන් දිනු වෙන්නට ඕන, සමාජීය මට්ටමින් දිනු වෙන්නට ඕන, පින්දහමලින් දිනු වෙන්නට ඕන, ගුණදහමලින් දිනු වෙන්නට ඕන, ආධ්‍යාත්මික දිනු වෙන්නට ඕන, සහ මේ ජීවිතයේ අවසාන මොහොතේ ධර්මයේ සඳහන් වන ආකාරයට පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යාමී කියපු විදියට අවසාන මොහොතේ තමන් කළා වූ පිනක් සිහිපත් වෙන ආකාරයට අපි අපේ ජීවිත මැනවින් සකස් කරගන්නට ඕන, කර්මනාකරණය කරගන්නට ඕන. ඊතරක් මේ පිනතුනි විශේෂම කාරණය තමයි අප බොහෝ විට අවසාන මොහොතෙහි අප බොහෝ විට දුකටපත් වෙන්නේ, අප පීඩාවටපත් වෙන්නේ. අපි බොහෝ සටනක් කරන්නේ අපේ අවසාන හුස්ම ටිකත් එක්ක. හුස්ම හිරවෙලා තමයි අප බොහෝ දෙනෙක් අවසානයේ මරණයටපත් වෙන්නේ. හුස්ම ගන්න අමාරුයි. මෙන්න මේ කාරණේ අපි හිතලා තියනට ඕන. මේ හුස්ම ගන්න අමාරු වෙච්ච මොහොතේ පිනතුණි අපිට කොයිතරම් ධනිය තිබුණත්, කොයිතරම් දරුවෝ හිටියත්, වැඩි දෙයක් තබා ඔබේ අතේ ජංගම දුරකථනයක් තිබුණත් ඒ කිසිම දෙයකින් ඔබට ප්‍රයෝජනක් වෙන්නේ නැහැ. මේ අවසාන මොහොතේ හුස්ම ගන්න අප කරන සටන, ඒක පිනතුණි ඔබ දැකලා ඇති අවසාන මොහොත ගත කරන අය. ඉහළට ගත් හුස්ම පහළට දාගන්න බැරුව විඳින දුක, පල්ලෙහාට ගත් හුස්ම නැවත හුස්මක් ගන්න අමාරුවෙන් ගත කරන මොහොත, මේක තමයි ජීවිතයේ කෙනෙකුගේ ඉතාම සංවේදීම සංවේගදායකම අවස්ථාව. මෙවැනි අවස්ථාව ඔබ ජීවිතේ හුඟක් දැකලා ඇති. ඒ ඔබ දැකපු දේවල් ඔබේ ජීවිතයටත් කවදා හරි දවසක එළඹෙන බව මතක තියාගන්නට ඕන. ලෙඩ වෙලා බොහෝ කාලයක් එක්තැන් වෙලා විඳින දුකක් විතරක් නෙවෙයි පිනතුනි. හදිසි අනතුරක දිමී යනකොට බොහෝ විට අප මේ යන්නේ මේ හුස්ම ගන්න අපහසුවෙන්. පසුගිය කාලේ ඔබ දැක්කා බොහෝ දෙනෙක් මහ කඳුවලට යට වෙලා, ගෙවල් වලට හිර වෙලා, ගස් වලට හිර වෙලා, ඇතැම් විට සිමෙන්ති කණුවලට, කොන්ක්‍රීට් වලට, ගෙවල් වල වහල වලට හිර වෙලා දින ගණන් ගත කරපු අය ඔබ දැක්කා. අන්තිම මොහොතේ හුස්ම ගන්න විඳපු දුක, ඒ හුස්ම ගන්න දඟලන අවස්ථාව පින්නතුනේ ජීවිතී තම සංවේගී දවස් අවස්ථාව. අන්න එවැනි අවස්ථාවකදී අපි ඊට කලින් ආනාපාන සතිය පුහුණු කළ තිමුණොතින් අපට මේ අවස්ථාවේ එන දුක වේදනාව කිසියම් ප්‍රමාණයකින් දුරු කරගෙන අපට මේ අවස්ථාවට ධර්මිකව මුහුණ දෙන්නට හැකියාවක් ඇති කරගන්න පුළුවන්. ඒකෙන් කියන්නේ අපි මරණය මිදෙනවා කියන එක නෙවෙයි, මරණයට පත් වුණත් ඒ මරණය දුකදායී මරණයක් නොවන විදියටත්, නැවත උපදින තැන දුගතියක් නොවන විදියටත්, සුගතියක් සකස් කරගන්නටත් අපට මේ ආනාපානසති භාවනාව, හුස්ම පිළිබඳව සිහිය භාවිත කිරීමේ භාවනාව බෙහෙවින් අපට උපකාරවත් වෙනවා. මේ වැඩසටහන තුළදී අප පින්නතුනි මේ කාරණා සපුරා ගන්නට බලාපොරොත්තු වෙනවා. අප මුලින් ලෝක සත්‍යයන් කෙරෙහි මෛත්‍රී වඩලා, ඒ වඩන මෛත්‍රී සිතිවිල්ලෙන් මේ රටේ, මේ ආසියානු කරේන හැම දෙනෙක්ම සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි කරුණා භාවනා වඩලා දුකෙන් ඉන්න අය හැකිකමනින් සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මුදිතා ගුණය දිනු කරලා මේ මොහොතේ කිසියම් විදිහෙහි සැනසීමකින් ඉන්නවා නම්, පහසුකම් ලබන පිරිසක් ඉන්නවා නම්, ඒ ගැන අපි මුදිතා ගුණය දිනු කරගනිමු, අපේ හිතේ සැනසීම ඇති කරගනිමු. අනිත් අතින් මේ ලෝක තත්ත්වයේ තේරුම් අරගෙන සත්වයා කරන්නා වූ කර්මානුකූලව ගත කරන සත්වයේ, හේතුඵල ධමයට මුහුණ දෙන සත්වයේ, එකතකින් අප කරන කම නියමයට විතරක් නෙවෙයි, බීජ නියම, උතු නියම, ධම්ම නියම, මේ ආදී නියම ධර්ම වලට අපට මුහුණ දෙන්න සිද්ධ වෙන ස්වභාවයක් කියන එක නුවණින් තේරුම් අරගෙන මෙදහසිතක් ඇති කරගන්නටත් අප උත්සාහ ගනිමු. පින්නතුනි, මෙහෙම අපි මෛත්‍රී වැඩීමෙන් බාහිර කෙනාට කිසියම් විදිහේ සැනසීමක් ලබා දෙන්නට වගේම විශේෂයෙන් මේ භාවනාවේ වැඩීමෙන් ප්‍රතිඵල ලැබෙන්නේ ඒ කරන කෙනාට. අප ලෝකෙට මෛත්‍රී වැඩුවත් එහි මූලික ප්‍රතිඵලය අනිසංස ලැබෙන්නේ ඒ කරන කෙනාට. ඔබ දන්නවා අප පහනක් පත්තු කරනකොට, ආලෝකයක් දැල්වනකොට, එහි ආලෝකය ප්‍රතිඵලය ප්‍රයෝජනය මුලින්ම ලැබෙන්නේ ඒ ආලෝකය දැල්වන කෙනාට. අන්න ඒ වගේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ ගුණාංග අප ලෝකෙට පතුරනකොට එහි ආනිසංස මුලින්ම ලැබෙන්නේ ඒ වඩන අයට, පුහුණු කරන අයට. ඒ හිත ලස්සන හිතක් වෙනවා. ලස්සන මානව ගුණාංග තුළ දියුණු වෙනවා. දෙවියෙක් වගේ හිතන්නට, බ්‍රහ්මයෙක් වගේ හිතන්නට. බ්‍රහ්ම විහරණ කියන මීට සඳහන් කරන්නේ ලෝ වෙසෙන බ්‍රහ්මයන්, බ්‍රහ්ම ලෝකේ වෙසෙන බ්‍රහ්මයන්, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ ගුණාංග හතර දියුණු කරගෙන ලෝකයේ කෙරෙහි මේ ගුණ හතර පතුරවමින් වාසය කරන පිරිසක්. මනුෂ්‍යයන් විදිහට අපට මිනිස් ලෝකදී මේ ගුණාංග හතර දියුණු කරන්න පුළුවන් වුණොත් අපට මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය කරගන්න පුළුවන්. අපේ ජීවිතය සැනසීමෙන් ගත කරන ගමන් අපේ නිවසේය, අපේ අසල් වැසියන්, අපේ රටේ ලෝකී ණයටත් අපට උපරිම සේවයක් කරන්න පුළුවන්. මේ ජීවිතය සැනසීමෙන් ගත කරලා මරණසන්න මොහොතේ සැනසීමෙන් ජීවිත ගත කළා මරණින් මතු ජීවිතයත් සුගතිගාමී වෙන්නටත් අනිත් අතින් හැකිතාක් ඉක්මනට මේ සංසාර චක්‍රේ නිදහස් වෙලා සපුරාම දුකෙන් නිදහස් වනටත් අපට මේ ගමන් මඟ උපකාරයක් වෙනවා. අනේ නිසා පින්නතුනි අප මේ රටට උපද්‍රවයක් කෙලෙමිච්ච මොහොතෙහි අපේ හිතේ මෛත්‍රිය දිනු කරමු. ජීවිතයේ අවිනිශ්චිතතාවය නුවණින් දකිමු. ඔබ දැක්ක පින්නතුනි ගිය පොහොව දවසෙහි, වක් පොහොව දවසේ ඔබ වගේ සිල්ගත්තු බොහෝ දෙනෙක් ඉන්නදී අද විපතට පත්වෙච්ච අය. මීට මාසයකට කලින් රටේ තිබෙච්ච තත්ත්වයත් අද අපේ ශ්‍රී ලංකා පත්තල තියෙන තත්ත්වයට අතර වෙනස ඔබට තේරුම් ගන්න පුළුවන්. පින්තුනි ලබන අවුරුද්දේ මුල් පොහොය, දුරුතු පොහොය වෙන විට, නිවේ ඇතැමිට ලබන සතිය වෙන විට මේ තත්ත්වය කොයිතරම් දුරට ව්‍යාප්ත වේද කියලා අපට හිතා ගන්නවත් බැහැ. මේක ඔබ බලාපොරොත්තු වෙන්න ඕනේ පින්තුනි. අද ජීවත් වෙන ඔබත් මාත් අතරින් කී දෙනෙක් හෙට දවස වෙන විට, ලබන සතිය වෙන විට ජීවත් වෙද කියන්න බෑ. ඒ වුණත් පින්තුනි අප එක දවසක් ජීවත් වුණත් ඒ එක දවස අවුරුදු 100ක් කරගන්න ක්‍රමය බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. යම්කිසි කෙනෙක් සිල්වන්තව ගත කරනවා නම් දුස්සීලව ගත කරන වසර 100ට වඩා සිල්වන්තව ගත කරන ඒක දවස උතුම් කියලා දේශනා කළා. යම්කිසි කෙනෙක් සමාධිය නොවඩා වසර 100ක් ගත වෙනවට වඩා සමාධි භාවනා පුහුණු කරමින් ගත කරන එක දවස උතුම් කියලා දේශනා කළා. ධර්මයේ නොදෙක, ධර්මයේ තේරුම් නොගෙන වසර 100ක් ජීවත් වෙනවට වඩා ධහම තේරුම් අරගෙන එක දවසක් ජීවත් වීම උතුම් කියලා දේශනා කළා. හේතුඵල ධහම සිත කය දෙකේ ඇතිවීම නැතිවීම නොදෙක, අනිත්‍යතාවය නොදෙක. කෙනෙක් වසර 100ක් ජීවත් වෙනවට වඩා අනිත්‍යතාවය දකිමින්, උදේවැය දකිමින්, ඇතිවීම නැතිවීම දකිමින් ගත කරන එක ජීවිතය, එක දවස උතුම් කියලා දේශනා කළා. අනේ නිසා පින්තුනි ඔබ අද දවස් ඉතාම සිල්වන්තව ගත කරෝතින්, සමාධිය වැඩුවෝතින්, අනිත්‍යතාවය මෙනෙහි කරෝතින් ඔබ ජීවිතයට අවුරුදු 100ක් එකතු කරගත්තා වගේ ඔබ කල්ප ගානකට කුසල කරගන්න පුළුවන් මේ එක දවසක් ඔබ නිවැරදි ලෙස දහම තුල හික්මනෝතින්. අනේ කටයුත්ත අදාප සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. හොඳයි පින්තුනි අප මෙතෙන් පටන් භාවනාව පුහුණු කරන්න බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා පින්තුන් සූදානම් වන්න ඔබට ඊටාම පහසු විදියට වාඩි වෙන්න. ඔබේ දෙපය පිටිපස්සට දාලා හෝ එරමිනිය ගොතාගෙන අර්ධ පරියන්කෙන් හෝ ඉන්න උත්සාහ ගන්න. ශරීරය සැහැල්ලුවෙන් තියාගෙන ඒ වගේම පින්තුනේ හේතු නොවී ඉන්න බලන්න පුළුවන් නම් කෙලින් ඉස්සරහට හැරිලින උත්සාහ කරන්න මේ වෙලාවේ. එතකොට ඔබට මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අවස්ථා වැඩි. හොඳයි, හැම දිනෙකම සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. හොඳට සැහැල්ලුවෙන් වාඩි වෙන්න. ශරීරය සැහැල්ලු කරගන්න හොඳට. අත් දෙක, දෙපා, ඔබේ කඳ, හිස හොඳට සැහැල්ලු කරගන්න. ශරීරය හොඳට ඍජුව තියාගන්න පිණිස කෙලින් තියාගන්න. ශරීරය ඍජුව කෙලින් සැහැල්ලුවෙන් තියාගන්න. හොඳට ඉහළට හුස්මක් ගන්න, පෙනහළු පිරෙන්න. ටික වේලාවක් තියාගෙන ඉඳලා සැහැල්ලුවෙන් හෙමින් හුස්ම පිට කරන්න. හොඳට හුස්ම පිට කරන්න. යළිත් හොඳට ගැඹුරින් හුස්මක් ගන්න. හොඳට පෙනහළු පෙරෙන්නම හුස්මක් ගන්න. ටික වේලාවක් තියාගෙන ඉඳලා සැහැල්ලුවෙන් හුස්ම පිට කරන්න. හොඳයි, පිනුතුනි නැවත ඔබේ ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. දැන් ඔබ නාසය ආශ්‍රිතව හිත තියාගන්න. නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියපු විදියට දැස් අඩවන් කරගෙන සිතින් නාසය ආශ්‍රිතව අවධානය යොමු කරන්න. භාවනාවේ මුල්ම පියවර තමයි සති නිමිත්තට අවධානය යොමු කිරීම. වර්තමානයේ තුල හිත තියාගෙන නාසය ආශ්‍රිතව අවධානයෙන් ඉන්න අවස්ථාව. අපි මුලින් ඒක විනාඩි දෙකක් පුහුණු කරමු. හොඳයි පින්නතුනි, ඒ සති නිමිත්තේම අවධානය තියාගෙන දැන් අප මෛත්‍රී භාවනා වඩන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඔබ මේ ඉඳගෙන සිටින විහාරස්ථානයේ පටන් ඔබේ ගම, ඔබ ඉන්න පළාත, රට, මහද්වීපය, ලෝකය, සෞර ග්‍රහ මණ්ඩලය, අපේ ඉන්න ගැලැක්සිය ඔස්සේ මුළු විශ්වයේම ඉන්න හැම දෙනාම අරමුණු කරගෙන ඒ හැම කෙනා වෙතම මෙත් සිතිවිලි පතුරවන මොහොත. හැම දෙනාම සුවපත් වෙත්වා කියන මෛත්‍රිය අප විහිදුවමු හැම දෙනාටම. ලොව වෙසෙන, ඔබට පේන, ඔබට නොපෙනෙන, ළඟ සිටින, දුර සිටින, ලොකු කුඩා, මිනිස් නොමිනිස් හැම දෙනාම අරමුණු කරගනිමු. ඒ හැම දෙනාම සුවපත් වෙත්වා කියන මෙත් සිතිවිල්ල අප දියුණු කරමු. සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා, ලොව වෙසෙන සියලු දෙනා කෙරෙහි මෙත් සිත පතුරවන මොහොත. ඔබ මේ සිටින විහාරස්ථානයේ පටන් ඔබේ රට ඇතුළු ලොව වෙසෙන සියලුම සත්වයන්, මිනිස්, මිනිස් නොමිනිස් හැම දෙනාම සුවපත් වෙත්වා කියන හැඟීමෙන් මෛත්‍රී සිතිවිල්ල අප සාමූහිකව පතුරවන මොහොත. සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලුම සත්වයන් මගේම දෙමව්පියන් මගේම සහෝදර සහෝදරියන් මගේම දූ පුතුන්සේ දකිමින් ඒ හැමට මා මෙත් සිතින් සෙත් පතන මොහොත සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ලෝ වෙසෙන සියලුම දෙනා එකම දරු පෙළක් සිය දකිමින් මායි හැමට මුළු හදවතින්ම මෙත් සිතින් සෙත් පදන මොහොත සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී සාදු සාදු සාදු හොඳයි පිනතුනි දැන් දැස් ඉවර කරගන්න ඔබ අප දැන් මෛත්‍රී භාවනාව වඩපු මොහොත අප මේ සිටින විහාරස්ථානයේ පටන් ලොව වෙසෙන හැම දෙනා කෙරෙහිම මෛත්‍රී සිතුවිල්ල පුහුණු කරන මොහොත ඔබ මොහොතක් කල්පනා කරන්න ලෝකේ ඉන්න හැම දෙනෙක්ම ඔබේම දරුවන් කියලා හිතන්න මේ භවයේහි ඔබේ දරුවන් නොවුනට අප සසරින ගමනේදී ඒ බොහෝ දෙනෙක් ඔබේ දරුවන් වෙච්ච අය ඔබේ මාම තාත වෙච්ච අය ඔබට උදව් උපකාර කරපු අය ඔබේ සහෝදර සහෝදරයන් වෙච්ච අය මිනිසුන් අතර විතරක් නෙවෙයි සතා සිව්පාවන් අතර ගත්තත් මේ ලක්ෂණ අපට දැක ගන්න පුළුවන් ලොව විසෙන හැම දෙනාම එකම ආත්ම භාවයකදී හරිය අපේ ළඟම ඥාතීන් වෙල හිටියයි ඒ ඉන්නේ ධර්මානුකූලව බලනකොට මේක තමයි යථාර්ථය අන්නේ සිතවිලි යුක්ත ඔබ ඇති කරගත්තව මේ සිතවිල්ල අද දවස පුරාම අඛණ්ඩවම පවත්වා ගන්න උත්සාහ කරන්න. අද පුළුවන් තරම් කතාව අඩු කරලා ඉන්න. පුළුවන් තරම් නිහඬව සිතින් නිතරම හිතන්න. සීල සත්ත්ව සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සූපත්ත්වා කියලා හැකිතා කද මේ සිටිවිලි මෙන්න වාසය කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු කියලා ආශිර්වාදයේ පිළිගන්න. සාදු සාදු සාදු. පින්තුනේ ඊළඟට ඔබ බලාපොරොත්තු වන්නේ සතර බ්‍රහ්ම විහරණ අතරින් දෙවනි භාවනාව වන කරුණා භාවනාව පුහුණු කරන්න. මේ කරුණා භාවනාව පුහුණු කිරීමෙන් බලාපොරොත්තු වන්නේ මේ මොහොතේ ලෝකයේ දුකට පත් වෙලින් ණයට ආශිර්වාද කිරීම. ඒ දුකෙන් නිදහස් වේවා කියන ප්‍රාර්ථනාව අපේ සිතේ ඇති කරලීම. ඔබ දන්නවා මේ මොහොතේ බොහෝ දෙනෙක් ලෙඩ දුක් වලට පත් වෙලා ඉන්නවා. අසරණ වෙලා ඉන්නවා. සිය නිවෙස් අහිමි වෙලා ඉන්නවා. අනාථ කඳුර වල ඉන්නවා. ඇතැම් අයට තමා හිටපු නිවස ඉඩම සියල්ලක්ම බිමට සමතලා වෙලා ඉමහත් දුකෙන් භෞතික වශයෙන් දේවල් අහිමි වීම විතරක් නෙවෙයි පින්නතුනි මානසිකව කඩා වැටිලා ඉන්න බොහෝ දෙනෙක්. ඔබ කල්පනා කරලා බලන්න ඔබ පන්සලට ඇවිල්ලා නැවත ගෙදර යනකොට ඔබේ ගෙදර ඒ වගේ විපතකට පත් වෙලා තිබුණොත් මුළු ගෙදරම බිමට සමතලා වෙලා නැත්නම් පස්කන්දකින් වැහිලා තිබුණොත් ගියේ බලාගන්න බැරි ස්ථානයක ඔබට කොයි වගේ සිතුවිල්ලක් එවිද? ඔබ කොහේ ගියත් නැවත ගෙදරට යනකම් ඔබ සැනසීමක් බලාපොරොත්තුෙන් ඉන්නේ. ගෙදරට ගියාට පස්සේ තමයි කන්න බොන නැති වුණත් වැටිලා ඉන්න ස්ථානයක් තියෙනවා කියලා හැඟීම ඇති වෙනකොට ඔබට බලන්න කොච්චර සැනසීමක්ද කියලා. හැබැයි කිසියම් කෙනෙකුට පින්නොතුනි එහෙම දැන අහිමි වුණොත් ඇඳගෙන ඉන්න ඇඳුම විතරක් ඉතුරු වෙලා ගේ දොර ඉඩකඩම් බඩු මුට්ටු ධනය උප්පැන්න සාතිකේ නම් සියල්ලක් මහිමෙච්ච මොහොතක බලන කෙනෙකුට කොයි වගේ හැඟීමක් වේද කියලා. මේ මොහොතේ පින්නොතුනි ඔබ අප ඉපදිච්ච රටේ බොහෝ දිනෙක මේ ශ්‍රී ලංකාවේ බොහෝ දිනෙක ඒ වෙසනයට ඒ විපතට පත් වෙලා ඉන්නේ. ඊයට යහපත වේවා. ඊයට එළමෙල තියෙන ඒ දුක් කරදර නැති වේවා. විශේෂයෙන් ඒ මානසික කඩාවැටීම නැති වෙලා ඒ මානසික ශක්තිමත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු මේ මොහොතේ. අපිට මේ මොහොතේ කරන්න පුළුවන් ඉහළම දේ එකයි පින්නතුනි. අපි දැන් කරුණා භාවනා වඩන මොහොත. අද මේ මොහොතේ ඉන්න සමහර අය ඇතැම් විට තමගේ අම්මා තාත්තා දරුවන් ස්වාමි භාරයවන් අහිමි වෙලා මුළු ඥාති පරපුරක් අහිමි වෙලා තනි වෙච්ච අය ලෝකේ ඉන්නවා. යට ජීවිත හිතා ගන්න බෑ වෙනතුන කොහොමද නැවත ගොඩනගා ගන්න කියලා. සමහර අවුරුදු ගානකට සල්ලි දෙන්න කියලා හිතාගෙන බැංකු වලින් සල්ලි අරගෙන ගෙවල් හදාගත්තුවා, ඉඩම් ගත්තුවා ඉන්නවා, වාහන ගත්තුවා ඉන්නවා. මුළු ජීවිත කාලයක් හම්බ කරපු ඒවා යට අහිමි වෙච්ච මොහොත. බොහෝ දේවල් වතුරට ගහගෙන ගිය මොහොත. පස් කඳු වලින් වැසෙච්ච මොහොතක් පින්නතුනි. මේක හොඳට අරමුණු කරන්න. ඒ දුක සන්තාපය ඔබත් ඉතාම කරුණාවෙන් බලන්න පින්නතුනි. ඔබේ ළඟම ඥාතියෙකුට ඔබට වෙච්ච අනතුරක් සේ කියලා හිතලා එයට අපි අපේ කරුණාව දක්වමු. අපිට මේ මොහොතේ කරන්න පුළුවන් සිතුවිලි මාත්‍රයක් විතරක් නම් අපි ඒක කරමු මේ මොහොතේ. දැන් අපි කරුණා භාවනා වඩන මොහොත. හොඳයි, ඒ සඳහා සූදානම් වීමක් වශයෙන් හැම දිනෙකම සාදුකාරයක් දෙන්න බලන්න. සාදු සාදු සාදු. හොඳයි, සතර බ්‍රහ්ම විහරණ අතරින් අපි මුලින් මෛත්‍රී භාවනා වැඩුවා. දැන් අපි කරුණා භාවනා වඩන මොහොත. ඒ සඳහා හැම දිනෙකම සූදානම් වන්න. ඔබේ ශරීරය ඊටම පහසු ඉරියව්වකින් තියාගන්න. ඔබේ දෙපය පිටුපස්සට නවල හරි එරමිනිය ගොතාගෙන හරි ඉන්න පුළුවන් නම් වඩාම හොඳයි. අමාරුම කෙනෙක් ඉන්නව නම් කකුල් දිග අරගෙන හිටියට කමන්නේ. පුළුවන් කමක් තියෙනව නම් ටික වෙලාවකට හරි ඔබේ දෙපය පිටුපස්සට නවා ගන්න. හේතු වෙලින් නැයි ටිකක් පිටියෙන් ඉස්සරහට එන උත්සාහ කරන්න පුළුවන් අය. ශරීරය සැහැල්ලු කරගෙන හොඳට කඳ කෙලින් තියාගන්න. එතකොට හුඟක් ලස්සනයි. හොඳට ලස්සනට වාඩි වෙලා කඳ කෙලින් තියාගෙන ඉන්නකොට භාවනා කරන හුඟක් පහසුයි. විනාඩියක් දෙකක් වුණත් කමන්නේ එහෙම පුළුවන් වෙලාවක් ඉන්න පස්සේ ආයි වෙනස් කරගත්තට කමන්නේ නැහැ. එක විනාඩියක් නම් එහෙම පුළුවන් ඒ විනාඩිය ඉන්න බලන්න. හොඳයි පින්නතුනි වම් අත උඩින් දක්නුව අත තියාගෙන ශරීරය හොඳට ඍජුව සැහැල්ලුවෙන් තියාගන්න. හොඳට ඉහලට ගැඹුරින් හුස්මක් ගන්න. ටික වේලාවක් තියාගෙන ඉඳලා හුස්ම හෙමින් සිහියෙන් පිට කරන්න. නැවත හොඳට හුස්මක් ඉහලට ගැඹුරින් ගන්න. ටික වේලාවක් තියාගෙන ඉඳලා හෙමින් හුස්ම පිට කරන්න අවසන් වෙන්නම. හොඳට හුස්ම පිට කරන්න. දැන් හොඳට සැහැල්ලුවෙන් හුස්ම ගන්න සාමාන්‍ය විදියට. දැන් ඔබ ඉන්නේ ඉරියව්ව ගැන හොඳට සිහිපත් කරගන්න. හිස සිට පාදාන්තය දක්වාත් දෙපා සිට හිස දක්වාත් ඔබ වාඩි වෙලා ඉන්න ඉරියව්ව ආකාරය ගැන හොඳට සිහි ඇති කරගන්න. දෙනෙත් අඩවම් කරගෙන වර්තමාන මොහොතෙහි ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන සිහියෙන් අවධානයෙන් සිටින මොහොත. දැන් ඔබ නාසය ආශ්‍රිතව හිත තියාගන්න සති නිමිත්ත. නාසයේ කෙළවර හෝ උඩුතල් ආශ්‍රිතව ඔබේ සිහි අවධානය හොඳින් තියාගන්න වර්තමානය තුළ. ඒ සති නිමිත්ත ගැන අවධානයෙන් යුතුව දැන් ඔබත් මාත් කරුණා භාවනා වඩන මොහොත. ලෝවැසෙන දුක් විඳින සත්‍යයන් අරමුණු කරගෙන ඒ හැම දෙනාම දුකෙන් මිදෙත්වා කියන සිතවිල්ල වඩන අවස්ථාව. කරුණා භාවනාව පුහුණු කරන මොහොත. අපේ රටේ ශ්‍රී ලංකාවේ මෙහෙමෝති දුක් විඳින අප්‍රමාණ මිනිසුන් සතා සිව්පාවන් හොඳට අරමුණු කරගන්න. ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කරේ ඉන්න සියලුම දෙනා ලෝවැසි දුක් විඳින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ලෝවැසෙන දුක් විඳින සියලුම සත්‍යයන් අරමුණු කරගෙන අපේ සිතේ කරුණා ගුණය පතුරවන මොහොත. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම විහාරස්ථානයේ පටන් රටවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා සියලු සත්වයෝ දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මේ මොහොතෙහි රට පුරා දුක් විඳින සියලුම දෙනා හොඳට අරමුණු කරගන්න. සිය ඥාතීන් අහිමි වෙලා, දේපල ගේ දොර ඉඩකඩන් අහිමි වෙලා, ලෙඩ දුක්වලට පත් වෙලා අපමණ දුක් විඳින පිරිසක් මේ මොහොතේ රට පුරාම ඉන්නවා. ඒ හැම දෙනාම ඔබේම ඥාතීන්, ඔබේම දරුවන්සේ සලකා හැම දෙනාම දුකින් නිදහස් වේවා, දුකින් මිදෙත්වා කියන කරුණාසිත වඩන මොහොත. සියලු සත්වයෝ දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නින්භයං සෝකම් පන්තා ච නිස්සෝකං හුන්තු සම්බේපි පානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා. බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොහින්තැවෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා. දුකින් මිදෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, අද අප මේ විශේෂ භාවනාවක් පුහුණු කරන මොහොත බුදුදහමේ සඳහන් වන ප්‍රධානතම භාවනා කමඨාන් කිහිපයක් වඩන අවස්ථාව. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ භාවනා වඩන අවස්ථාව. අපේ හිතේ කුසලයේ ඉහළටම දියුණු කරගන්නටත්, හිතේ සැනසීම දියුණු කරගන්නටත් මේ මිනිස් ලෝකය බ්‍රහ්ම ලෝකයක් බවට පත් කරගන්නටත් ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ විදිහට දේශනා කළේ. ඉතින් මේ භාවනා වඩන මොහොත ඔබේ ජීවිතයේ ඉතාම සුවිශේෂී අවස්ථාවක් කියලා හිතන්න. ඔබ කායිකව මනස ලෝකෙ හිටියට මේ භාවනා වඩන මොහොත ඔබ හිතින් ඉන්නේ බ්‍රහ්ම ලෝකයේ කියලා හිතා ගන්න. බ්‍රහ්මයන් තමයි මේ සිටිවිලි වලින් වාසය කරන්නේ. මනලොව බඹලොවක් කරගන්න ක්‍රමයයි අපට ධර්මයේ තුලින් මේ දේශනා කරලා තියෙන්නේ. පින්නතුනි, ඊළඟට අප බලාපොරොත්තු වන්නේ මුදිතා භාවනාව දිනු කිරීම. මුදිතා භාවනාවෙන් කරන්නේ මේ මොහොතේ කිසියම් සත්‍යයක සතුටෙන් සැනසීමෙන් සාර්ථකව වාසය කරනවා නම් ඒ අයගේ සතුට තමන්ගේම සතුටක් කියලා හිතලා එයට සෙත් පැදීම, ආශිර්වාද කිරීම, සුභාසින්සනේ කිරීම. මුදිතාව කියන්නේ පින්නතුනි ඊර්ෂ්‍යාව කියන අකුසල විතර්කයට විරුද්ධව තියෙන කුසල චේතනාව. ඇතැම් විට කෙනෙක් අපට වඩා දියුණු වෙනකොට අපේ හිතේ ඇතැම් විට අමනාපයක් නැත්තම් ඊර්ෂ්‍යාවක් හටගන්න පුළුවන්. ඒ ගැන අපට නුරුස්සන ගතියක් ඇති වෙන්න පුළුවන්. මුදිතා භාවනාවෙන් කරන්නේ යන්නේ අයහපත් සිතුවිලි දුරු කරලා අනිත් අයගේ සතුට දියුණුව තමන්ගේම සතුටක් විදියට හිතලා, දියුණුවක් විදියට හිතලා හිතේ සතුට මුදිතා ගුණය දියුණු කර ගැනීම. පින්නතුනි මේක ඉතාම ලස්සන සිතුවිල්ලක්. මේ මොහොතෙහි අපේ රටේ සමහර අය දුකට පත් වුණත් සමහර අය කිසිම විපතකට පත් නොවි නිරුපද්‍රිතව සතුටෙන් ඉන්නයි ඉන්නවා. අපි ඒ කෙරෙහි අමනාප වෙන්න අවශ්‍ය නැහැ, ඊර්ෂ්‍යා කරන්න අවශ්‍ය නැහැ. එයාගේ උත්සාහය නිසා, එයාගේ පින නිසා, එයාගේ වාසනාව නිසා එයා එහෙම සැනසීමෙන් ඉන්නවා. ඉතින් හොඳයි නේ පින්නතුනි එයා සැනසීමෙන් ඉන්නකොට. ඔබටත් ඒක යහපතක් නේ. මිනිසු කරදරයට පත් වුනහම ඔබටත් දුකක් නේ. මිනිසු සතුටෙන් ඉන්නකොට ඔබටත් ඒක යහපතක්. මිනිසු දුකෙන් ඉන්නකොට කරදරයට පත් වෙනකොට ඔබට හුඟා ප්‍රශ්න එනවා. ඔබට ආහාර පාන ටික හරියට වෙලාවට ලැබෙන්නේ නැහැ. ගමන් බිම යන්න ලැබෙන්නේ නැහැ. බඩු මිල වැඩි වෙනවා. නොයෙක් විදිය කරදරයට පත් වෙනනේ අපි. මිනිස්සු කරදරයට පත් වුනහම වැඩිදියක් තියා අපිට බෙහෙත් ටිකක් ගන්න යන්න බැරි වෙනවනේ. එතකොට අනිත් අය සැනසීමෙන් ඉන්නකොට පින්නතුනි අපටත් ඒක යහපතක්. අන්න ඒ නිසා මේ මොහොතේ සතුටෙන් සැනසීමෙන් ඉන්න අය ගැන අප සතුට වෙන්නට ඕන. අන්නේ සතුටට කියනවා මුදිතා ගුණය කියලා. මුදිතා ගුණය පින්නතුනි අප දැන් දිනු කරන මොහොත. ඒ සඳහා ඔබ සූදානම් වන්න නැවත ඔබේ ශරීරය ඉතාම පහසු ඉරියව්වකින් තියාගන්න. මේ භාවනා වඩන අවස්ථාව පින්නතුනි අපේ ජීවිතයේ වටිනාම අවස්ථාව කියලා සලකන්න. අප ලැබපු මේ උතුම් බුද්ධ ශාසනයෙන් දුර්ලභ බුද්ධෝත්පාදයෙන් අප ලබන අනගිතම ප්‍රතිඵල තමයි මේ මොහොතේ අපි ලබන්න. අපේ හිත ලස්සන කරගන්න අවස්ථාවන. හොඳයි, හොඳට ශරීරයේ සැහැල්ලුවෙන් තියාගෙන පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. වම් මත උඩින් දකුණු අත තියාගෙන ශරීරයේ ඍජුව සැහැල්ලුවෙන් තියාගන්න. දැස් අඩවන් කරගන්න. හොඳට හුස්මක් ඉහළට අරගෙන ටික වේලාවක් හුස්ම රදවාගෙන ඉඳලා සැහැල්ලුවෙන් හුස්ම පිට කරන්න. නැවත වතාවක් හොඳට ගැඹුරින් හුස්ම ගන්න. පෙනහළු පිරෙන්නම ටික වේලාවක් හුස්ම තියාගෙන ඉඳලා හොඳට සැහැල්ලුවෙන් හුස්ම පිට කරන්න. දැන් ඔබ ස්වාභාවික විදියට හුස්ම ඉහළට පාරට ගන්න. ශරීරය හොඳට සැහැල්ලු කරගන්න මේ අවස්ථාවේ. දැස් අඩවන් කරගෙන ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන හොඳට සිහිය අවධානය ඇති කරගන්න. දැන් නැවත සති නිමිත්තට අවධානය යොමු කරන්න. පරිමුඛං සතින් උපට්ඨකත්වා කියලා සඳහන් වන ආකාරයට උඩුතල් ආශ්‍රිතව හෝ නැත්නම් නාසයේ කෙළවරෙහි හිත තබන අවස්ථාව. වර්තමානයේ තුල සිත තියාගන්න අවස්ථාව. සති නිමිත්ත තුල හිත තියා ගනිමින් දැන් අපි මුදිතා භාවනා වඩන මොහොත. මේ මොහොතෙහි අපේ රටේ බොහෝ ප්‍රදේශවල සතුටෙන් සැනසීමෙන් කාලය ගත කරන අය ඉන්නවා. ඇතැම් අය අනතුරු වලට පත් වුණත් ඒ අයව විඳ දරාගෙන සතුටෙන් සිනහසල ඉන්න අය ඉන්නවා. සමහර අයට මේ වෙලාවේ බඩු භාණ්ඩ පහසුකම්වත් හොඳට ලැබෙනවා. අන්‍යයාගේ සතුට සැනසීම මගේම සතුටක් සේමා දකිමින් එයට මාසෙ පදනවා. වඩ වඩාත් මේ අය දියුණු වෙන්න සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන්න කියලා මම ආශිර්වාද කරනවා එයට. සියලු සත්වයෝ සතුටින් වෙසෙත්වා යහපතට පත්වෙත්වා සැනසීමෙන් වාසය කෙරෙත්වා හැම තැන හැම මොහොතකදීම සාර්ථක වී සතුටින් වාසය කෙරෙත්වා. සුවපත් වෙත්වා සියලු සත්වයෝ සතුටින් සැනසීමෙන් වෙසෙත්වා සියලු දෙනා සියලු තැන්හිම හැම විට සාර්ථක වෙත්වා. දිනුවෙන් සතුටෙන් සාර්ථකව වෙසෙන සත්වයන් මගේම දරුවන් ඥාතීන් සිය දකිමින් ඊයගේ සතුට මගේම සතුටක් සේ සලකමින් මුදිතා ගුණය දිනු කරන මොහොත සියලු සත්වයෝ සුවසේ වෙසෙත්වා සියලු සත්වයෝ සතුටින් සැනසීමෙන් වෙසෙත්වා අපේ රටේ ලෝකයේ පුරා සතුටින් සැනසීමෙන් වාසය කරන අය දිහා බලලා එයාගේ සතුට මගේම සතුටක් මගේම දරුවන්ගේ සතුටක් සේ දකිමින් මා සතුට වෙන මොහොත මුදිතා භාවනා වඩන මොහොත සියලු සත්වයෝ සතුටින් වෙසෙත්වා සියලු සත්වයෝ සාර්ථක වෙත්වා සියලු දෙනා සතුටින් වෙසෙත්වා සියලු සත්වයෝ සතුටින් වෙසෙත්වා සියලු සත්වයෝ සතුටින් වෙසෙත්වා සැනසීමට පත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සාදු සාදු සාදු හොඳයි පින්තුනි අප මේ මොහොතෙහි මෙත්තා කරුණා මුදිතා කියන මේ බ්‍රහ්ම විහාර බ්‍රහ්මයන් වෙසෙන ආකාරයන් වඩපු මොහොත අපේ හිත බොහොම ලස්සනට තියෙන මොහොතක්. මේ ඇති කරගත්තු මානසිකත්වය කුසල සිතිවිලි. අද දවස පුරාම හැකිතාක් දුරට පාත්වා ගන්නට උත්සාහ කරන්න. ලස්සන හිතක් ඇතුව වාසය කරන්න. ඒ සඳහා විශේෂයෙන් එකාතකින් ඔබ කතාව හුඟා කඩු කරන්න ඕන අද. අනිත් අතින් ඔබේ ඉරියව් පවත්වනකොට ඉතාම හෙමින් සංවරව ඉරියව් පවත්වන්නට ඕන. මේ දෙක තමයි අපේ ආධ්‍යාත්මික ජීවිතයේ තියෙන ප්‍රධාන ලක්ෂණ. අපේ කතාව සංවරවන්නට ඕන, අප කායිකව කරන දේවල් සංවර වෙන්නට ඕන. සීලේ ප්‍රධානතම ලක්ෂණ දෙකක් ඒක. අපේ කය වචනය සංවර කර ගැනීම. අන්නේ කායික වාචික සංවරය නැමැති සීලය අපේ හිත දියුණු කරගන්න හුඟක් පහසුවක් වෙනවා. හිත දියුණු වෙනකොට අනිත් පැත්තෙන් කායික වාචික සංවරයත් දියුණු වෙනවා. මේ දෙපැත්තම අන්‍යෝන්‍ය වශයෙන් දියුණු වෙන්නට ඕන. මේක තමයි සීල භාවනා දෙකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට පින්නතුනි, අප බලාපොරොත්තු වන්නේ උපේක්ෂා භාවනා වඩන්නට. මේක සුවිශේෂී භාවනාවක්. අප එක්කතකින් ලෝකයට මෙත්සිත වැඩුවා. මෛත්‍රිය පැතිරෙව්වා. අනිත් අතින් අපි ලෝකේ අනිත් අයගේ දුක අපේ දුකක් කියලා හිතලා සහකම්පනයක් ඇති කරගත්තා. අනිත් පැත්තෙන් ලෝකයේ සාර්ථකව සතුටෙන් ඉන්න දිහා බලලා මුදිතා ගුණ ඇති කරගත්තා. මේ හැමදේම ඇති කරගත්තට පස්සේ අපි ඊළඟටපත් වෙන්නේ මැදහත් බවට. සැප දුක් දෙකම විඳින සත්‍යයන් අතරේට ඒකට හේතුව අපි නුවණින් බලලා එක අතකින් ඒ සත්‍යයන් කරා වූ සසර කර්මයන් වලට අනුරූපව අනිත් අතින් මේ ජීවිතය උන්ට ලැබිච්ච අධ්‍යාපනයේ උන් උත්සාහයෙන් වැඩ කිරීම මේ ආදී කාරණා නිසා තමයි ඒ මට්ටමට තමයි ඔවුන් දුක් සැප විඳින්නේ. මේ සියල්ල දෙස බලන විට අපේ හිතේ මැදහත් බවක් ඇති වෙන්නට ඕන. කිසිම දෙයකට ඇලීමක්වත් ගැටීමක්වත් නොවන විදියට සිත මැදහත්ව පවත්වා ගන්නට ඕන. හරියට නිශ්චල ජලයක් වගේ. වාතයෙන් කම්පාවට පත් නොවන ඉන්ද්‍රකීලයක් වගේ. අටලෝ දහම අභියස මංගල සූත්‍රයේ දැක්වෙන විදියට පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං ඛේමං කියපු විදියට අටලෝ දහම අභියස ලාභලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන මේ අන්තියන් වලට අප නොගිහිල්ලා ඒ හැමදේම අභියස මදහත් මධ්‍යස්ස සානුකම්පිත සිතක් අපි ඇති කරගන්න. අපි දන්නවා සමහර දේවල් ලෝකේ අපට පාලනය කරන්න බෑ කියලා. අපේ ශරීරය වුණත් අපට පාලනය කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අපි ටිකෙන් ටික වයසට යනවා. අපි දුර්වල වෙනවා. ලෙඩ දුක් වලට පත් වෙනවා. අපේ ළඟම ඥාතීන් වියෝ වෙල යනවා. සමහර අය දිනු වෙනවා. සමහර අය පිරිනවනවා. සමහර කාලවල ලෝකෙ හුවා දිනු වෙනවා. සමහර කාලවල පිරිහෙල යනවා. මේ හැම දෙයක් දෙසම අපි බලන විට ඒකාතකින් ලෝක ධර්මතා බීජ නියාමය, කම්ම නියාමය, ධම්ම නියාම, උතු නියාම ආදී මේ නියාම ධර්ම අපි තේරුම් ගන්නකොට අපි දන්නවා මේ ලෝකයේ සමහර දේවල් අපට පාලනය කරන්න බැරි බව. අන්න එවැනි ලෝකයක් තුළ අපි මැදහත් මධ්‍යස්ථ සිතක් ඇති කරගෙන උපේක්ෂාසහගතව වාසය කරනවා. කිසිම දෙයකට දැඩි ඇලීමක්වත් ගැටීමක්වත් නැතුව මෙදහත් අපේ හිත පාත්‍රා ගන්න මොහොත. පිනුතුනි, අපි ආධ්‍යාත්මික ඉදිරියට යනකොට අප සීලෙන් දියුණු වුණත්, සමාධියෙන් දියුණු වුණත්, ප්‍රඥාවෙන් දියුණු වුණත් අවසාන වශයෙන් අප ලංවන්නට ඕන උපේක්ෂාවට. අධ්‍යාපනය ලැබපු අය, ජීවිතේ පරිණත වෙච්ච අය, අධ්‍යක්ෂණ ලැබපු අය කාලයක් යනකොට මැදහත් වෙන උපේක්ෂා සාගත වෙනවා. දාන සීලාදී ගුණධර්ම පුරණ අය කාලයකදී මැදහත් වෙනවා. සමතේ වඩන අය, සමත භාවනා දිනු කරගෙන විතක්ක විචාරාදී ඒ ධානාංග දිනු කරගෙන අවසානයේ වුණොත් උපේක්ෂාවටපත් වෙන්නේ. හතරවෙනි ධාන මට්ටම උපේක්ඛා ඒකාග්‍රතා සහ සහිතං චතුත්ථ ඥානං කුසල සිත්තං කියපු විදිහට ඕ උපේක්ෂා ඒකාග්‍රතා මානසිකත්වයටපත් වෙනවා. සමාධිය ඇති කරගෙන හේතුඵල ධම දැකලා ලෝක යථාර්ථය අවබෝධ කරගත් අයත් හේතුඵල ධමෙහි ස්වභාවය තේරුම් අරගෙන සංඛාර උපේක්ඛාවටපත් වෙනවා. අනිත්‍ය දුකනාත්ම තේරුම් ගන්නකොට උනුත් උපේක්ෂාවටපත් වෙලා මධ්‍යස්ථව ලෝකයේ තුල වාසය කරනවා. පින්තුනි, අපි දැන් ඒ උපේක්ඛා සහගත සිත පුහුණු කරන්න බලාපොරොත්තු වෙන මොහොත. ඔබ ඒ දැනට කරන පින්කම කරන අතරේදී මේ කියන දේ ගැනත් හොඳ අවධානයෙන් ඔබ මේ උපේක්ෂා භාවනාවට අවධානය යොමු කරන්න. ඔබේ ගිලම්පස ආදියත් සංවර සීලිය ගන්න ගමන් මේ කියන දහම් කරුණ ගැන අවධානයෙන් අපි උපේක්ෂා භාවනාවට සූදානම් වෙමු. දැයි ගිලම්පස පූජා කරන පින්තුන් ගැනත් මෛත්‍රියෙන් අප මෙසිත වඩන ගමන් එයටත් අපි ආශිර්වාද කරමින් අපි දැන් බලාපොරොත්තු වන්නේ උපේක්ෂා භාවනාව වඩන්නට. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වලින් අප මුලින් මෛත්‍රී වැඩුවා. ඊළඟට අපි කරුණාව දියුණු කළා, මුදිතා ගුණය භාවිත කළා. දැන් අප බලාපොරොත්තු වන්නේ උපේක්ෂා භාවනා වඩන්නට. හොඳයි, ඒ සඳහා ඔබේ ශරීරය සැහැල්ලුවෙන් තියාගන්න. ගිලන් පස්සේ එකත් ආසන්නෙන් තියාගෙන අපි දැන් භාවනාවත් ටිකක් පුරුදු කරමු. අපිට තා ටික වෙලාවයි තියෙන්නේ. ඒ කාලෙන් අපි උපරිම ප්‍රයෝජන ගම්මු. හොඳයි, පින්නතුනි, ශරීරය සැහැල්ලුවෙන් ඍජුව තියාගන්න. අවධානයෙන් ඉන්න ගිලම්පස් එකත් සිහියෙන් වළඳලා පැත්තකින් තියලා අප දැන් උපේක්ෂා භාවනා වඩන්නට බලාපොරොත්තු වෙන මොහොත. වෙසෙන බොහෝ දෙනා කොහොමන් කරන්නා උත්සාහයේ ප්‍රතිඵල සහ සංසාරික ජීවිතයේ සහ මේ ජීවිතයේ කලාව කුසල කුසල කර්ම ශක්තිය අනුව සැප දුක් විඳින සත්‍යයන් ඉන්නේ. ඒ අතර ලෝකේ නියම ධර්මයන් තියෙනවා. ඍතු විපර්යාස අනුව සිදුවන දේවල් තියෙනවා. බීජ නියාම අනුව සිදුවන දේවල් තියෙනවා. ධම්ම නියාම, කම්ම නියාම අනුව සිදුවන දේවල් තියෙනවා. මෙන්න මේ සියල්ල දෙසම මැදහත් බලන මොහොත. උපේක්ෂාව වඩන මොහොත. උපේක්ඛා භාවනාව පුහුණු කරන මොහොත. වර්තමානයේ තුල හිත තියාගෙන අපි උපේක්ෂා සාගතව ලෝකයේ දේ සමදාන යොමු කරමින් මද වේලාවක් වාසය කරමු. ලෝ සිදුවන සිදුවීම් දෙස ධර්මතා දෙස මැදහත්ව සිහිය පවත්වන මොහොත උපේක්ඛා භාවනාව. ලාභාලාභ යස අයස ප්‍රසංසා නින්දා සැප දුක් යන මේ අටලෝ දහම අභියස මධ්‍යස්තව උපේක්ෂකව සිටින මොහොත. ලෝක දේවල් සිදුවන්නේ මහා උද්දාමෙන් සිනහසීමට හෝ දැත් පපුවේ ගසාගෙන හඬන්නට නෙවෙයි පින්නතුනි. ඒ හැම දෙයක්ම සිද්ධවන්නේ අපේ ජීවිතේ තේරුම් ගන්න. ධර්මයට ආපු අපි ඒ හැම දෙයක් කෙරෙහිම උපේක්ෂා සාගතව මැදහත්ව කල්පනා කරනවා. සාදු සාදු සාදු. හොඳයි පින්වතුනි, අද ඔබේ විහාරස්ථානයේ ඔබ මේ උඳුවා පොහෝ දින රැස් වෙලා සීල භාවනාවේ යෙදෙන නිරත වෙන මොහොතෙහි විශේෂයෙන් රටට මහත් වූ විපතක් පත්වෙච්ච මොහොතක සත්‍යං කෙරෙහි අපි මෛත්‍රිය ඇතුළු බ්‍රහ්ම විහරණ පතුරෝප මොහොත. මේ ඇති කරගත්තේ අපි මානසික ස්වභාවයක්. ඒ ඇති කරගත්තා වූ මානසික ස්වභාවය අපි වචනය බවට පරිවර්තනය කරන්නට ඕන. අප කතා කරන වචන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා සාගත සිතින් පාවිච්චි කරන්නට අපි උත්සාහවන්ත වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි මේ සිද්ධ කළා වූ කාරණය සාර්ථක වෙන්නේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, ඒ මෛත්‍රී සාගත වචනය මෙත්තා සාගත කාය කර්මයක් බවට පත් වෙන්නට ඕන. රටේ වෙස්සනේට පත් වෙච්ච අයට ඔබට පුළුවන් මට්ටමෙන් ඔබ උදව්වක් කරන්නට ඕන. ඔබ දැනටමත් උදව් කරපු අය ඉන්නේ. අමාවසෙන් වතුර බෝතලයකින් හරි ඔබ පාවිච්චි කරපු හොඳ මට්ටමේ තියෙන හොඳ ඇඳුමක් පිළිවෙලට හදලා හරි ඔබේ අතේ තියෙන මුදලකින් හරි පුළුවන් ප්‍රමාණයෙන් එයට ඔබ උදව්වක් කරන්න ඕන. ඔබ කරන විතරක් නෙවෙයි ඔබේ දරුවන්ට, ඥාතීන්ට ඒ දේවල් කරන්න ඔබ උනන්දු කරවන්නට ඕන. ඊළවා මේ විපතට පත් වෙච්ච අයට පුළුවන් තරම් මට්ටමින් ඔබ උදව්වක් කරන්න හිතර ගන්නට ඕන. ඒක දවස් දෙකක් කරන දෙයක් නෙවෙයි. ඒ නැගී සිටිනකම් ඔබට උදව්වක් කරන්න පුළුවන් නම් ඔබේ සඳහා කැප වෙන්නට ඕන. ඇයි එහෙම කරන්නට ඕන? ඒ අය පින්නතුනි සසරේදී අපේම දරුවෝයි. ඒ අපේ රටේ අය. අනිත් අතින් පින්නතුනි එහෙම අපි උදව් කරනකොට අපට අනාගතයේ වෙන විපතක් වෙන්න තියෙනවා නම් අපේ විපත් වලින් බේරනවා පින්නතුනි. අපි කරන ඒ කුසල කර්ම නිසා අපට අනාගතයේ වෙන්න තියෙන දුකින් අපව හුඟක් මුදවන්නට ඒ කුසල හේතු වෙනවා. ඒ විපත පින්නතුනි හෙට දවසේ අපට එන්න පුළුවන්. ඔබ අද ওই වගේ සැනසීමෙන් ඉන්නේ, එවැනි විපත් වලින් බේරෙලා ඉන්නේ ඔබ සසරේ දෙවෙනි අනතුරට පත් වෙච්චට උදව් කළ තියෙනවා. ඊයේ දුක දැකලා හදවත කම්පා වෙලා තියෙනවා. අන්න එහි අනිසංස විදියට තමයි ඔබ අද ওই වගේ සැනසීමෙන් වාසය කරන්නේ. ඔබේ ජීවිත කාලය පුරා ඔබ කොච්චර අනතුරට පත් වුණාද බලන්න. කොච්චර දේවල් ඔබ දැකලා තියෙද? රටේ යුද්ධ තිබුණා, සාගත තිබුණා, වසංගත රෝග පැවතියා, නොයෙක් විදියේ කලකෝලහල තිබ්බා, දැඩි නියන් කාලවල ආවා. ඒ හැම දෙයකින්ම බේරලා බලන්න ඔබ කොච්චර ජීවිතේ ගමනක් ආවද කියලා. ඇයි ඔබ එහෙම ආවේ? ඔබ ආවේ ඔබ සසරේදී පින් කරපු අය. ඉවෙනි අනතුරුවට පත් වෙච්ච අයට ඔබ උදව් කරලා ඒ පින සසරේදී ලබාගෙන තිබුණු නිසායි ඔබ ජීවිත කාලෙ මෙතෙක් දුරක් ආවේ. අනේක හොඳට මතක තියාගන්න. අන්නේ නිසා මතුවටත් ඔවිනි සුවපත් ජීවිත ලබන නම් ඉවෙනි අනතුරු පත් වෙච්ච අයට ඔබ උදව් කරන්නට ඕන. ඒක තමයි බෝධිසත්ත්ව ලක්ෂණය. එහෙම උදව් කරන තමයි ඔබ අද නිරෝගී වෙයි වගේ සුවසේ වාසය කරන්න. ඒ නිසා පිනුතුණේක තමන්ගේ හදවතේ ගැඹුරම තැනින් තැම්පත් කරගෙන මේ විපත්තිදායක අවස්ථාවේ අපි උපරිම ලෙස එයට උදව්පකාර කරන අදිස්ථාන කරගනිමු. ඔබට පුළුවන් ප්‍රමාණයෙන් ඒ සඳහා කැප වෙන්න, ඔබේ දරුවන් ඒ සඳහා යොමු කරන්න, ඒව කරන්නට පුළුවන් තරම් උදව්පකාර කරන්න, වචනකින් හරියට පිළිහෙට වෙන්න බලන්න. ඒ වගේම දිනපතාම පුළුවන් තරම් කාලයක් විශේෂයෙන් ඊළඟ දුරුතු පොහේ වෙනකම්ම අද ඔබ මේ වඩපු සතර බ්‍රහ්ම විහරණ වඩමින් එයට ආශිර්වාද කරන්න. එය ඉක්මනින් සුවපත් වෙන්න, ඉක්මනින් යථා තත්ත්වයටපත් වෙන්න, එයට උදව්පකාර කරන ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, රජයේ නිලධාරීන්ට, රජයට, හැම දෙනාටම ඒ කටයුතු කරන ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය ලැබෙන්න කියලා අපි ආශිර්වාද කරමු. ඒ ආශිර්වාදයෙන් යුක්තව අපි හැම දිනෙකම සාදුකාරයක් පවත්වමු. සාදු, සාදු, සාදු. හොඳයි පින්තුනි, මේ රැස් කරගත්තින පසුගිය දිනවල විපතෙන් මිය ගිය අයටත් අපි අනුමෝදන් කරවමු. ප්‍රභූ දෑසන අටසිල් සමාදන් වුණා. මේ වෙලාවේ සතර බ්‍රහ්ම විහරණ භාවිත කළා, භාවනා වැඩුවා. මේ ලබාගත් ආ වූ සීල කුසල වලින් පසුගිය සතිය තුල විපතටපත්ව මිය ගිය හැම දෙනාම ඒ බොහෝ දෙනාට පින්නොතින අවමංගල උත්සවයක් කරන්න බැරි වුණා. පාංශුකලන් දී ගන්න බැරි වුණා. මරණයක් හොයාගන්න බැරි වුණ සමහර අය. යැයි හැම දෙනාම වෙනුවෙන් ඔබ ජීවිත කාලයක් පුරා කළා වූ සියලු කුසලවල බලයෙන් අද විශේෂයෙන් උදෑසන දානය පූජා කිරීමෙන් ගිලම්පස පූජා කිරීමෙන් ලබාගත්තා වූ සියලු පිනොත් ඒ මිය ගිය සියලු දෙනා අනුමෝදන්ව සූපත් වෙත්වා, සුගති ගාමී වෙත්වා, සසර නිවන් දක්නා භවයේ දක්වාම මෙවැනි අවස්ථාවකට පත් නොවි සුවසේ සුවපත්ව උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා අපි සාදු කියලා හැමත පුණ්‍ය අනුමෝදනා කරමු. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, අවසාන වශයෙන් අපි තව කෙටි භාවනාවක් කරනවා. විනාඩි 5ක විතර කාලයක් අපට ඉදිරියට තියෙන වෙලාව හැටියට දැන් අපි ආනාපාන සති භාවනාව වඩන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපේ හුස්ම ගැන සිහියෙන් ඉන්න අවස්ථාව. අපේ ජීවිතයේ පින්තුනි නොඑක් දේවල් තියෙනවා. ගිය දොර ඉඩකඩම් තියෙනවා. අම්මා තාත්තා ඥාතීන් දරුවන් ඉන්නවා. ඇඳුම් පැළඳුම් ආදිය තියෙනවා, බඩු බාන්න තියෙනවා. මේ හැම දෙයකටම වඩා අපේ ජීවිතය පවත්වන්න ප්‍රධාන වශයෙන් හේතු වන දේ තමයි අපේ හුස්ම, ආස්වාස ප්‍රස්වාස කියන කාරණේ. එක විනාඩියක් දෙකක් හුස්ම ගන්න බැරි වුණොත් අර තියෙන සියලුම දේවල් අපට අහිමි වෙනවා පින්නතුනි. මෙන්න මේ ආස්වාස ප්‍රස්වාසය කියන එක නිවන් දොරටුවක්, සැනසීමේ මාවතක්, දුකෙන් නිදහස් වීමේ මාවතක් විදිහට ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා අපි ඔය ඉන්න ඉරියව්වෙම ඉඳගෙන බොහොම සැහැල්ලුවෙන් අපි ටික වේලාවක් ආනාපාන සති භාවනාව යෙදෙමු. ඔබේ මුඛය ආශ්‍රිතව හිත තියාගෙන දැස් අඩවන් කරගෙන ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානයෙන් ඉන්න. සෝ සතෝ ආස සති, සතෝ පස සති. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත්, පිට වෙනකොට පිට වෙන බවත් පිළිබඳව සිහියෙන් ඉන්න මොහොත. සෝ සතෝ ආස සති, සතෝ පස සති. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත්, පිට වෙනකොට පිට වෙන බවත් පිළිබඳව සිහියෙන් ඉන්න මොහොත. හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙන බවත් පිට වෙනකොට පිට වෙන බවත් පිළිබඳව සිහියෙන් ඉන්න මොහොත. සාදු සාදු සාදු. හොඳයි පින්වතුනි, මේ ආනාපානසති භාවනාව ටිකෙන් ටික ඔබ පුහුණු කරන්න උත්සාහ කරන්න. ඔබ දැනටමත් මේ ගැන දන්නවා. ආනාපානසති භාවනාව පුහුණු කරපු අය තමයි මෙතන හුඟක් ඇත්තේ. ඒක පින්වතුනි දවසර විනාඩි 5ක් හරි කරන්න උත්සාහ කරන්න. ඒකෙන් ලොකුව මානසික සැනසීමක්, හිතේ දියුණුවක්, සතුටක් ඇති වෙනවා. ඒ භාවනාව නිවන් දොරටුවක් විදිහට ධර්මය තුළ සඳහන් කරලා තියෙනවා. හොඳයි පින්වතුනි, අද ඔබ උදෑසන මුදුවක් පුන් පොහොදා සිල් සමාදන් වෙච්ච මොහොතෙහි ඊටාම ශ්‍රද්ධාවෙන් මේ දේශනයට හුඟන් දීපු මොහොත, මේ රැස් කරගත් උතුම් කුසලයේ බලයෙන් ඔබ හැම දිනාගේම මෙලොව ජීවිත වාසනාවන්ත වේවා, සුවපත් වේවා. ජීවත්වන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ උතුම් භාවනා මේ කුසලියත් ඔබට ආශිර්වාදයක් වේවා. සසර ජීවිතය සුවපත්ව ප්‍රාර්ථනානුකූල උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ උතුම් කුසලයේ හේතුවෙන් අපේ රටේ වෙසෙනට පත් වෙච්ච අය හැකිතාක් ඉක්මනින් යථා තත්ත්වයට පත් වෙනට මේ උතුම් කුසලයේ හේතු වේවා. ඒ සඳහා උදව්පකාර කරන හැම දෙනාටම මේ කුසල ශක්තිය ආශිර්වාදයක් පිණිස හේතු වේවා. මේ සියලු කුසලල බලයෙන් ඔබ අප හැම දෙනාටම ධර්මාබෝධයෙන් උතුම් නිර්වාණාබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.